ナモタスバグベトアラハトサンマサンブッダスアピメモテサカチャカラナタバラポルトワネシアランゲアドパードダラガニマグネアクレサワダネコマダキネカアダワタマナタテパリクサカラバラナコテアパゲゴダータパスグナノワデンタパーミダーマエナヒティマタඅපගේ තපස් ජීවිතය පිරිහීමටත් ප්‍රධාන හේතු කීපයක් අතර මේ ගුණය අඩුවත් ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. ඒ තමයි සියල්ලන්ගේ අඩුපාඩුකම් දරා ගැනීමේ ගුණය අපි තුල නැතිකම. අපි අපේ ජීවිතය පොඩ්ඩක් පරික්ෂා කරලා බලනකොට අපට අනන්ත අප්‍රමාණ තේරෙනවා. යම්කිසි කෙනෙක් අපට හයිමි වුණා නම් මිත්‍රයෙක්, ඥාතියෙක්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. එයා අයිමි වුණේ එක්කෝ එයාගේ අඩුපාඩු අපට දරා ගන්න අපට ඒ මානසිකත්වය තිබිච්ච නැති නිසා, එහෙම නැත්නම් අපේ අඩුපාඩුව දරා ගන්න එයාට මානසිකත්වය නොතිබුණ නිසා. එහෙනම් මෙතන කාගේ අඩුව තිබුණත් ප්‍රශ්නේ එකයි. අඩුව දරා ගන්න මානසිකත්වය නොතිබීම තමයි මේ වෙන්වීමට හේතුව. ගොඩාක් දායක පින්වතුන්, එහෙම නැත්නම් උපාසක උපාසිකාවන්ගේ ගිහි ජීවිතවල පිරියන්න හේතුත් මේවා නෙමෙයිද? කෙනෙකුගේ අඩුපාඩුකම් තවත් කෙනෙකුට දරා ගන්න බෑ. ඒ අඩුපාඩුකම් දරා ගැනීමේ මානසිකත්වය තමන් සතු නැති නිසා ඒවා ඉතේ තියාගෙන අවුරුදු ගණන් පලිගන්නවා. ඒවා ඉතේ තියාගෙන දෛනික ජීවිතවල පොඩ පොඩ රිදවනවා. එහෙනම් මේ වගේ අඩුපාඩු අපි තුල තියෙනවා නම්, එවැනි මානසිකත්වයක් මේ වෙනකොටත් අපි උරුම කරගෙන ඉන්නවා නම් ඒක අයිමි කරගන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් සම්මාවට පැමිණෙන්නේ නැහැ. ආර්ය මාර්ගය තුල කිසිම මොහතක කැළඹිල්ලක් ඇති වෙන්න බෑ. නිවීම කියලා කියන්නේ ලෝභයෙන් නිවීම විතරක් නෙමෙයි, රාගයෙන් නිවීම විතරක් නෙමෙයි, ද්වේෂයෙන්ුත් නිවෙන්නට ඕනේ. ලෝභ දේශ මොහ කියන මේ අකුසල මූලයන් තුනම සම්පූර්ණම නිරෝධ වුණොත් විතරයි අපිට මේ රාග කියලා කියන ඒ උත්තරීතර මානසිකත්වය ඉමිවන්නේ. එහෙනම් අද අනන්ත අප්‍රමාණ ලෝභ දේශ මොහ ඇති වෙන්න, මේ රාග වෛර මේවා ඇතිවෙන්න ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ තවත් කෙනෙකුගේ අඩුපාඩුකම්. එහෙම නැත්නම් ලෝක සත්වයාගේ අඩුපාඩු දරා ගන්න මානසිකත්වේ නැහැ. අපේ ගුරුවරයා විනයෙන් යුක්තව ඉන්නේ නැහැ. අපේ ගුරුවරයා සීලය රකින්නේ නැහැ. අපේ ගුරුවරයා ගුණයාපත් නැහැ කියන එයාගේ අඩුපාඩු දරා ගන්න බැරුව අද ස්ථානයෙන් පිට වෙලා ගිහිල්ලා හතරමං වෙච්ච ශ්‍රාවකයෝ අනන්තයි, අප්‍රමාණයි. නායක ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු දැක්කාම උන්වහන්සේ තමයි ඒකට වන්දිය ගෙවන්නේ. සතර පාට යන්නේ උන්වහන්සේ තමයි. ඒක අපට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒ අඩුපාඩු දරාගෙන ඉන්න බැරුව ගැටිලා ප්‍රශ්න ඇති කරගෙන ඒ වැඩිහිටි භික්ෂුවට නිඳා කරලා අපහාස කරලා එයා පිළිබඳව දහයිකොත් එක විවේචනය කරලා අපි එතනින් පලා ගිහිල්ලා අතරමං වෙච්ච අවස්ථා අනන්ත අප්‍රමාණ නැද්ද? කාගේ අඩුව කොහොම තිබුණත් අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනුන්ගේ ළමයින්ගේ හොටු උරන්නේ යන්නේ ඇයි? අනුන්ගේ කටවල් ගඳ ගන්නකොට බුරුසු අරගෙන මදින්න යන්නේ ඇයි? තමන්ගේ කට මැදලා නැහැ තාම. මේ කල්පයේ විතරක්, මේ ශාසනේ විතරක් 2600ක් වෙනකන් තමන්ගේ කට මේ පරිමැදලා නැහැ. තමන්ගේ හොටු උරලා නැහැ. තමන්ගේ කන් සුද්ධ කරලා නැහැ. තමන්ගේ කය හොඳට සබන් දාලා ඕදලා නැහැ. එහෙනම් අපේ අසකන දිව නාසයේ සමසිත කියන ආයතන වල මේ තරම් කුණු ලොරි පිටින් තියෙනවා නම් ඇස් අරින්න බෑ. ඔක්කොම පේන්නේ රාගෙන්. ඇස් අරින්න බෑ හැම දෙෙම අයිති කරගන්න පේන්නේ ලෝභෙන්. ඇස් අරින්න බෑ තරහා යනවා. ඇයි අරක එහෙම වෙන්න බෑ, මේක මෙහෙම වෙන්න බෑ කියලා කොයි වෙලේ බැලුවත් ගැටෙනවා ගැටෙනවා, නින්දෙත් ඊනෙත් ගැටෙනවා. එහෙනම් අපේ අදුපාඩුකම් මෙච්චර තියෙද්දි, අපගේ දුර්වලකම් මේ තරම් තියෙද්දි අපිට මොනවද අයිතියක් තියෙන්නේ තවත් කෙනෙකුගේ අඩුවක් එලා දකින්න, නිඳා කරන්න, අපහාස කරන්න, විවේචනය කරන්න? කිසිසේත්ම අපට අයිතියක් නැහැ. මේකවත් අපි තේරුම් අරගෙන නැහැ. අපි හිතාගෙන ඉන්නවා මේ ශාසනය නිර්මාතෘ අපි. ගෞතම තථාගතයන් වහන්සේ කියන්නේ වෙන කවුරුත් මේ මම. ඒ නිසා ශාසනය කොහෙවත් අරද්දක් වෙන්න බෑ. එලා දකින්නවා, විවේචනය කරනවා, නිඳා කරනවා, අනිත් අය කරන දේවල් වලට දික්කදම්ම වේදනීය කර්ම, එහෙම නැත්නම් ආනන්තරිය පාප කර්ම කියලා අපි කර්ම ගැන අහලා නැද්ද? ඒවා ඒ විදිහට පරිසම් දෙයි. ඒවා අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒ බෝධිසත්වයන්ගේ ප්‍රශ්න. නමුත් අපි ඒවට නඩු කියනවා. අපි ඒ ගවය බලා ගන්න ගොපල්ලෝ වෙලා නෙමෙයිද? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක තියෙනවා අනුන්ගේ ගවය බලන්න ගොපල්ලක නොවන්න මානිනී කියලා. එහෙනම් අද අපි දායකයන්ගේ අඩුපාඩු දරා ගන්න බැරුව ඒ ප්‍රදේශය අත්හැරලා තියෙනවා. කපකරු මිනිසුන්ගේ අඩුපාඩු වල තියෙන අඩුව නිසා ඒ කට්ටිය පන්නලා තියෙනවා. සහෝදර භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු නිසා පාත්‍රය දීලා එතනින් නැරපලා තියෙනවා. වැඩිහිටි ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු නිසා ඒ ස්ථානයෙන් පලා ගින් තියෙනවා. මේ හැමතැනම වෙලා තියෙන්නේ එකම එක ගුණයක තියෙන අඩුපාඩුව. සියල්ලන්ගේ අඩුපාඩු දරාගෙන සිටීමේ මානසිකත්වයේ උත්තරීතර බෝසත් ගුණය අපි තුල නැහැ. හැබැයි තුන්තරා බෝධියකින් එකක් තමයි පතන්නේ. හැබැයි බෝධිසත්වෙක් නම් ඒ ගුණය තියෙන්න එපාය. අම්මා තාත්තගේ අඩුපාඩු දරාගෙන ඉන්න බැරි නිසා දරුවා පලා යනවා. ස්වාමි පුරුෂයාගේ අඩුව දරාගෙන ඉන්න බැරි නිසා භාර්යාව පලා යනවා. භාර්යාවගේ අඩුපාඩු නිසා තාත්තා පලා යනවා. ස්වාමි පුරුෂයා පලා යනවා. වැඩිහිටියන්ගේ අඩුපාඩු නිසා බාලයෝ වෙනම ගෙවල් අදාගෙන යනවා. බාලයන්ගේ අඩුපාඩු දරා ගන්න බැරුව වැඩිහිටියෝ මාගිදරෙන් පලා යනවා. ඥාතියන්ගේ අඩුපාඩු නිසා ඒගොල්ලන්ගෙන් අපි වෙන් වෙනවා. අපේ අඩුපාඩු නිසා ඥාතියෝ වෙන් වෙනවා. මේ හැම එකක්ම අරගෙන සමස්තය අපසෙන් දැක්කාම ප්‍රශ්න 500ක් මෙතන නැ එකයි තියෙන්නේ. කෙනෙකුගේ අඩුව තවත් කෙනෙකුට ඉවසගෙන ඉන්න බෑ. කෙනෙකුගේ අඩුව දරාගෙන ඉඳීමේ මානසිකත්වේ නැ එක ප්‍රශ්නයයි තියෙන්නේ. අද නිවන් දකින්නට ඕනේ, රාහත් වෙන්නට ඕනේ, මේ මිනිසත් භවෙන් සසරෙන් එතර වෙන්න ඕනේ කියන මානසිකත්වයේ තියෙන හැමෝටම අද සෝවාන් වෙන්න බැරි වෙලා තියෙනත් ඔය ප්‍රශ්න නිසා නේද? සමහර ස්වාමීන් වහන්සේලාගේ වස් ඇව්වම වස් 18යි කියනවා, වස් 23යි කියනවා, වස් 52යි කියලා කියනවා, වස් 11යි කියනවා, 9යි කියලා කියනවා. හැබැයි මේ සෑම ස්වාමීන් වහන්සේලාගෙම මෙච්චර කාලයක් ඔබ වහන්සේලා ගුණධර්ම වැඩුවේ නැද්ද? උපරිම අවුරුදු 7යි කියලා භාවනාවේ දේශනා කරනවා. එහෙනම් උපරිම අවුරුදු 7යි කියලා සූත්‍රවල දේශනා කරනවා. උපරිම අවුරුදු 7යි කියලා කමඨාන් වල දේශනා කරනවා. ඔබ වහන්සේ භාවනා වැඩුවා අවුරුදු 7ෙන් ඔබට යන්න එපාය. ඔබ වහන්සේ සූත්‍රයට අනුව ගුණධර්ම වලුවා නම් ඒත් අවුරුදු 7ෙන් ගොඩ යන්න එපාය. ඔබ වහන්සේ කමඨානට අනුව මොනාරි පුරුදු කළා නම් ඒත් අවුරුදු 7ෙන් ගොඩ යන්න එපාය. ඔබ වහන්සේ මෙච්චර අවුරුදු ගානක් මොකවත් ඇදුණ කෝ වඩන්න දෙන්නේ නැහනේ. මොකද්ද ප්‍රශ්නේ? වුවාම අර සේනාසනේ තියා දායකයෝ පාලනය කරනවා. ඒ නිසා ඔරොත්තු දුන්නා මං ගියා. අතන්ට ගියාම නායක හඳුරන්ගේ සිල් නැහැ, ඒ නිසා එතනින් ගියා. මෙතනට ගියාම නායක හඳුරෝ බොහොම හොඳයි, පොඩි ළමයෙක් වගේ. හැබැයි ඉන්න කට්ටිය කිසිම ගුණයක් නැහැ. ඒ ලොකු හඳුරෝ පාලනය කරගෙන ඉන්න ක්‍රමයක් එතනත් ඉන්න බෑ. එතනත් ගියා. අරතන්ට ගියා කිරිපැණි හම්බෙන්නේ නැහැ, ඒ නිසා ගියා. මෙතනට ගියා මෙතන කැඹිලි හම්බෙන්නේ නැහැ, ඒ නිසා ගියා. අතන්ට ගියා ව්‍යංජන මොකවත් හරියට පිළිවෙලට නැහැ, දානේ හරියට පිළිවෙලට හම්බෙන්නේ නැති නිසා එතනට ගියා. එහෙනම් මෙතනට ගියා දානේ වැඩිපුර හම්බෙනවා, හොඳට හම්බෙනවා, ඒ නිසා ඒක කලකිරිලා එතනින් ගියා. බලනකොට මේ හැමතැනම කියන ඒ 500ක් විතර ප්‍රශ්න වර්ග කරලා බලනකොට තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි. මොකද්ද? සියල්ලන්ගේ අඩුපාඩු දරාගෙන ඉඳීමේ මානසිකත්වය තමයි වඩලා නැහැ. අනිත්‍යයේ ප්‍රශ්න වලට නඩු කියනවා, අනිත්‍යයේ ප්‍රශ්න වලට උඩපයින්නවා, පෙළපාලි යනවා. හැමදාම එයා කරන්නේ වැඩ වර්ජනය කරනවා වගේ වැඩ. ඇයි සීමාවට යන්න බෑ? පොය කරන්න කෑ ගන්නවා. අර භික්ෂුව මේම කළා, මේ භික්ෂුව මේම කළා, ඒ භික්ෂුව එහෙම කළා, ඒකට දඬුව Tamanට ලැබෙනවද? මේ භික්ෂුව මේම කළා, ඒ දඬුවම Tamanට ලැබෙනවන. උන්වහන්සේ ඇවත දෙසනවා නම් උන්වහන්සේ පිරිසිදු වෙනවා. ඇවත දෙසන් නැත්නම් උන්වහන්සේ අපිරිසිදු වෙනවා. අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනුන්ගේ ලෝධිය කවදාවත් යමරාජ්‍යරෝ අපට පොවන්නේ නැහැ. අනුන්ට තලන්න තියෙන යකදාවෙන් අපට තලන්නේ නැහැ. හේතුව යමරාජ්‍යරෝ බොහොම සාධාරණ නියතමානි කෙනෙක්. එයා ගොඩාක් ගුණ තියෙන කෙනෙක්. එයා දන්නවා ඒ අයිත ඒ අඩුපාඩු වලට අනුව දෙන දඬුවම් කුමක්ද කියන එක. ඒවා හරියට මැනලා කිරලා ප්‍රමාණය දැනගෙන දෙන්නේ. කිසිම කෙනෙක්ගේ දඬුවමක් වැරදිලා දෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ යන්න ඉන්න කෙනෙක් වැරදිලා අපායට ගිහිල්ලා පාර වැරදිලා අමතක වෙලා ගියා කියලා කිසිම දේශනාවක නැහැ. එහෙම කවදාවත් ලෝකේ මෙච්චර කාලයක් සිදුවෙලත් නැහැ, අනාගතයේ සිදුවෙන්නෙත් නැහැ. එහෙනම් කෙනෙකුගේ වැරද්දට අපි අපායට යන්නේ නැත්තම් කෙනෙකුගේ කුසලයට අපි දිව්‍ය ලෝකියන්නේත් නැත්නම් අනුන්ගේ පාරමිතාවට අපි බුදු වෙන්නේත් නැත්නම් අපේ කුසලයේ අපි පුරන්නට ඕනේ, අපේ පාරමිතාව අපි පුරන්නට ඕනේ, අපේ ಗುಣ ටික අපි වඩන්නට ඕනේ. 80ලා ගුණයාපත් කියලා කෑගගා හිටියට අපේ ಗುಣ වැඩෙන්නේ නැහැ, අපේ ಗುಣ අපි වඩා ගන්නට ඕනේ. මේ යථාර්ථය දන්නේ නැත්නම් කවදාවත් අපේ මිනිසත් භවයේ අපට අර්ථවත් කරන්න බෑ, අපි පරදිනවා. සියල්ලන්ගේ අඩුපාඩු දරාගැනීමේ මානසිකත්වය අද මේ ලෝක සත්‍යයට වටිනා උත්තරීතර ගුණයක් බවටපත් වෙලා මෛත්‍රිය වඩනවා වඩනවා මෛත්‍රිය වැඩෙන්නෙම නැහැ. ඇයි ගෙදර යනකොට අර මාරයත් එක්ක ඉන්න බෑ කියලා සමහර මෑණිවරු ඇවිල්ලා කියනවා. මම එකපාරට කලබල වෙලා කල්පනා කළා මාරයා ඉන්නේ අපායනේ, කොයිද මාරයා මේ ආවේ, මාරයා ඉන්නේ කෙලෙස්වලනේ, කොයිද මාරයා ගෙදර ආවේ, මාරයා ඉන්නේ සාසනයට විරුද්ධව අනාර්ය තැනනේ, මෙතන කොහොමද මාරයා ආවේ? එහෙනම් අනාර්ය තැන ඉන්න ඕන මාරයා, කෙලෙස්වල ඉන්න ඕන මාරයා, දුක්සහිත තැන් වල ඉන්න ඕන මාරයා, ගෙදර ඉන්නේ කවුද? බලනකොට මේ කියන්නේ ස්වාමි පුරුෂයාට. එහෙනම් ගෙදර යන්න බෑ, මෛත්‍රිය කැඩෙනවා, ස්වාමිනී මාරයත් එක්ක අපිට ගෙදර ඉන්න බෑ කියලා කියනවා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ කියන එක නෙමෙයි, ස්වාමි පුරුෂයාගේ අඩුපාඩු දරාගැනීමේ මානසිකත්වේ නෑ. අනුන්ගේ අඩුපාඩු වලට කැළඹෙන්නේ නැතුව සංසම්ව ගනුදෙනු කරන ප්‍රඥාව නැහැ. එහෙනම් සියල්ලන්ගේ අඩුපාඩු දරාගැනීමේ මානසිකත්වයේ නැති කෙනෙකුට මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. මෛත්‍රිය වැඩුණා නම් එයාට ලෝකයාගේ අඩුව දරා ගන්න පුළුවන්. හොඳම උදාහරණය, පළවෙනිම උදාහරණය, කිසිම කෙනෙකුට සම නොවන උදාහරණය තමයි තථාගත ගෞතමයන් වහන්සේගේ චරිතය. සියලුම භික්ෂුන් වහන්සේලා කැළඹෙලා අපි යමු, අපි ගිහිල්ලා දේවදත්තට පාඩම් උගන්වමු, අපි ගිහිල්ලා දේවදත්තට හොඳට ආවාද කරමු, තරවටු කරමු, මේ ප්‍රශ්න අද විසඳන්න නැතුව ආපහු එන්නේ නැහැ කියලා සියලුම ස්වාමීන් වහන්සේ කලබල වෙනවා. රාදවල් දෙකේම අර අමුදාවෙන් දැම්මා වාගේ ඒ උළුවතු පත්තු කරගෙන ස්වාමීන් වහන්සේලා හැමතැනම ඇවිදිනවා. භාග්‍යවතුන් වහන්සේ කලබලලා මොකද්ද මේ ප්‍රශ්නේ? ආනන්ද මොකද්ද? නෑ, අද දේවදත්ත පිරිසක් එක්ක එනවායි කියලා ආරංචියක් තියෙනවා, ඔබ වහන්සේ ආරක්ෂා කරනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා, ආනන්ද මේක මගේ ප්‍රශ්නයක්, ඔබ වහන්සේලා කලබල වෙන්න එපා, මේක මටයි දේවදත්තටයි තියෙන පුංචි ප්‍රශ්නයක්, මේක සේරිවාණි ජාතක කතාවේ ප්‍රශ්නයක්, මේක මම විසඳ ගන්න, ඔබ වහන්සේලා කියලා කමටහන් වඩන්න. තථාගතයන් වහන්සේගේ ලේ බිඳුවක්වත් මේ ලෝකේ කිසිම කෙනෙකුට එළියට ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ්කල්පයේ උන්වහන්සේ කැමැත්තෙන් අස්තරියොත් නිසා ඝාතනය කරන්න මේ ලෝකේ කිසිම කෙනෙක් නෑ කියලා භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා, ආවාද කරනවා. දැන් අපට තේරෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේට දේවදත්තගේ සියලුම දේවල් දරාගෙන සතුටින් විවේකයෙන් ඉන්න පුළුවන් වුණා. එදා ඒ පුතුජන ස්වභාවයටපු ඒ ස්වාමින් වහන්සේලා කලබල වෙලා, උන්වහන්සේලා විශාලසෙන් මේ කම්පාවට පත් වෙලා, මේක මෙහෙම වෙන්න බෑ, අරක වෙන්න බෑ. ඒ කියන්නේ අනුන්ගේ අඩුපාඩු දරාගෙන ඉඳීමේ මානසිකත්වය පුතුජන හැමෝටම පොදුයි. එදා රාතන් වහන්සේලා කලබල වුණ නැහැ. උන්වහන්සේලා දන්නවා ඒකාන්ත වශයෙන්ම ඉපදීමක් තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම මරණයකුත් තියෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ අද නමේ කවදරි දවසක පිරිනිවන් පානවා කියන එක සැක නැතුව රාතන් වහන්සේලා දන්නවා, උන්වහන්සේලා දන්නවා. භාග්‍යතුන් වහන්සේ නමකගේ රෝමයකටවත් ආනියක් කරන්න මේ ලෝකේ කිසිම කෙනෙක් ශක්තිමත් වෙලා නැහැ. ඒම එකක් වෙනවා නම් ඒක වෙන්නේ තථාගතයන් වහන්සේගේ පෙර කර්මයට අනුව, ඒ හේතුවට අනුව පරිසන්දීමක් නිසා අලුතෙන් කිසිම කෙනෙකුට මොකවත් කරන්න බෑ. එනම් භාග්‍යතුන් වහන්සේට ඇතිවෙච්ච සෑම අපහසුතාවයක්ම, විඩාවක්ම, අසනීපයක්ම අපි දකිනවා. ඒක දැන් ඇදිච්ච එකක් නෙමෙයි, පෙර සංසාරයේ හේතුව නිසා සැකවිසිච්ච එකක්. එනම් අප ජීවත් වෙන මේ සමාජය තුළ, වර්තමාන තත්ත්වය තුළ අනන්ත අප්‍රමාණ අපට වැරදිලා තියෙන්නේ අනුන්ගේ අඩුපාඩු දරා ගැනීමේ මානසිකත්වය අපට නැති නිසා, ඒ ගුණය නැති නිසා අනන්ත අප්‍රමාණ අපි කැළඹුණා. අනුන් කියලා කියනකොට අපිට හිතෙනවා මේක මිනිසුන්ට සම්බන්ධ එකක් නෑ, භෞතික වස්තු වලටත් මේක සම්බන්ධයි. භෞතික නාම රූප වලට අපි කැළඹෙන්නේ නැද්ද? අපරාධේ දොර මෙතන තිබ්බේ, ටිකක් මේ පැත්තෙන් තිබ්බනම් කොච්චර වටිනවද කියලා අපේ කර්මයට නේද දොරවල් හම්බෙන්නේ? අපේ කර්මයට නේද කුටි හම්බෙන්නේ? අපේ කර්මයට නේද ඒක 12 කඩද 15 කඩද 31 කඩද කියලා තීරණය වෙන්නේ? එහෙනම් අපිට ලැබෙන සෑම දෙයක්ම හේතුඵල ධාමයට අනුව නම් ඒකට අපි කොඳුරන්න අපට තියෙන අයිතිය මොකද්ද? එහෙනම් අපි දන්නේ නැහැ මේ කර්මය අපි ඉපදෙන්න කලින් අපට ලැබෙන්න තියෙන හැම දෙයක්ම තීරණය කරලා ආවිෂයේ තීරණය කරලා වර්ණයේ තීරණය කළා සැපේ තීරණය කළා බලයේ තීරණය කළා කාලයේ තීරණය කළා දීපේ තීරණය කළා දේශයේ තීරණය කළා අම්මා තාත්තා කවුද ඒක තීරණය කළා එහෙනම් මම ඉපදෙන්න කලින්ම ඊළඟ භවයේ සියලුම දේවල් තීරණය කළා නම් මේ ලැබෙන දේ මට තීරණය වෙච්ච එකක් කියන ඒ අවබෝධය අපට තිබුණ නෑ නේද ගත්ත අවිද්‍යාව එතනට අවිද්‍යාවෙන් බැන්නා නිඳා කළා අපහාස කළා ඒකට දොස් කිව්වා එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් වලම අවිද්‍යාවෙන් උම්මත්තක ස්වභාවයට පත් වෙමින් පවතිනවා මේක තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් අපි සමහර කෝප දැක්කම තරහා යනවා බලන්නකෝ මේක ගී කෝපයක්නේ මේකෙන් තේ දෙනවනේ ගී කෝපෙන් තේ ගත්තා මුට්ටියකින් තේ ගත්තත් පාත්‍රයකින් තේ ගත්තත් තේ ටික වැළඳෙනවා නම් ඒකෙන් පිපාසය සංසිඳනවා නම් ප්‍රශ්නේ විසඳිලා නේද? එහෙනම් මම මේ වගේ එකක තමයි තේ ගන්නේ මේ වගේ එකක තමයි පැන් ගන්නේ කියලා මම එකක් අදාගෙන හිටියාම ඒකට ලෝක සත්‍ය පලිද? එහෙනම් අපේ ජීවිතවල මේ දකින දේවල් වල තියෙන අඩුපාඩු අපට දරාගෙන ඉන්න බෑ. පේන හැමතැනම මේ අඩුපාඩු අපට ඉවසගෙන කටයුතු කරන්න බෑ. එහෙනම් අපි මේ දකින හැම දේ තුළම අපි පටිගියක් ඇති කරගන්නවා. අඩුපාඩු දරා ගැනීමේ මානසිකත්වේ නැ, ලද දෙයින් සන්තෝෂයටපත් වෙන මානසිකත්වේ අපි තුල නැ. එහෙනම් දකින දේවල් වලින් අපි කලබල වෙනවා. අඩුවට කවුරු රැඳගෙන ගියාම බැනුම් කෝටියක් ඉවර නැහැ. හැබැයි එයා දැන් වෙන හඳුන් ඇඳගෙනත් ඉවරයි. සතිය ප්‍රමාද වෙලාත් ඉවරයි. හැබැයි කලින් සතියේ දැකපු ඒකට තාම අපේ සිත එයාට බයිනවා. මොකක්ද හේතුව? අනුන්ගේ අඩුව දරාගෙන ඉන්න බෑ. කෙනෙක් විලි වාගෙන යනවා නම් එයාගේ සීලය එයාට කුසලයක් වෙනවා. කෙනෙක් විලි හැරගෙන යනවා නම් එයාගේ ඒ අකුසලය එයාට කර්මයක් වෙනවා, පාපයක් වෙනවා. ඒක ඒ දෙන්නගේ ප්‍රශ්න අපට ප්‍රශ්නයක් වෙන්න බෑ. එහෙනම් අනුන්ගේ ප්‍රශ්නවලට අපි නිකන් අඩු කියනවා, අනුන්ගේ ප්‍රශ්නවලට නිකන් ගැටෙනවා. අපි ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ දකින්න කොට ගැටුම් ඇති කරගන්න, හැයෙන කොට ගැටුම් ඇති කරගන්න, දැනෙන කොට, හැඟෙන කොට, සිතෙන කොට ගැටුම් ඇති කරගන්න. එනනම් මේ ලෝකේ අපි ගුණයක් වඩන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි ළඟ දුර්වල වෙලා තිබිච්ච ගුණයන්, මේ තාකල් අපි නොවඩපු ගුණයන් වැඩිලා තිනවා නම් අවමෙන් තිබිච්ච ගුණයන් දැන් අපි ඒක සර්ව සම්පූර්ණ කරන්නට ඕනේ. දකින හැම තැනම අනුන්ගේ අදුපාඩු, භෞතිකවල තියෙන අදුපාඩු දරා ගැනීම මානසිකත්වය අපි දරා ගන්නට ඕනේ. සමහර අය සමහර දේවල් පිණ්ඩපාතයට පූජා කරනවා. හැබැයි එයා පූජා කරන කිසිම පිළිවෙතක් නැහැ. ඇයි අතින් පූජා කරන්නේ? ව්‍යංජන තතින් දානවා, පළතුරු තතින් දානවා. අපිට තරාවක් එනම් බලන්නකෝ, කිසිම ඇඳ මොකවත් නැහනේ. මේ මිනිසුන්ට බෙදන්නවත් දන්නේ නැහනේ. එතකොට අපි ඇඳෙන්ද වළඳන්නේ? අතින් කන්න හොඳයි නම් ඇයි අතින් බෙදන්න හොඳ නැත්තේ? අතින් උයන්ද හොඳයි නම් ඇයි අතින් පිළිගන්න හොඳ නැත්තේ? පොල් මිරිකනකොට හොඳයි නම්, එළවලු අල්ලලා මිරිකන්න හොඳයි නම්, ඒවා කපන්න හොඳයි නම්, අතින් ඕදන්න හොඳයි නම්, දානකොට විතර මොකටද මේ සාපයක් ලැබෙන්නේ? එහෙනම් මේ ලෝකේ අපි යථාර්ථය දකින්නේ නැහැ. අනුන්ගේ අඩුව දැකලා මේ ආයතනවල අඩුව දකින්න එක තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ අඩුපාඩු දරා ගන්න ගුණය, ඒ උත්තරීතර බෝසත් ගුණය අපි තුල නැහැ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි ඒ ගුණය වඩන්නට ඕනේ. කුමක්ද ඒ ගුණය? දකින්න හැම දේ තුලින්ම අනුන්ගේ අඩුපාඩු දරා ගැනීමේ ගුණය අපි වඩන්නට ඕනේ. බණක් ඇහෙන්න බෑ, කතාවක් ඇහෙන්න බෑ, නිින්ද අපහාස කෝටියක් විතර කරනවා. මොකද ඇහෙනකොට අනුන්ගේ අඩුපාඩු අපිට දැනෙනවා. ඒක දරා ගන්න මානසිකත්වය අපි හදලා නැහැ. කවුරු මොනවා කිව්වත් එයාගේ ප්‍රඥා මට්ටමට නේද දැනෙන්නේ? එයාගේ ප්‍රඥාවට අනුව නේද එයාට කියන්න පුළුවන්? ඉතින් ඒකේ අඩුපාඩු තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ අපට. එයා දියුණු වෙලා නැති නිසා එයාට තේරෙන්නේ නැත්නම් අපි ඇයි ඒකට දොස් කියන්නේ? එයාට තේරෙන්නේ නැත්නම් එයා මොනවා කරන්නද? එයාට තේරෙන්නේ නැති දේ එයා කියන්නේ කොහමද? බලන්න අපි මොනතරම් දුර්වලද කියලා. එයාට තේරෙන්නේ නැති වුණත් අපි එයාට බැනලා නිඳා කරනවා. එයා අන්ත අසරණයි. අපෙන් දැනුම් ආන්න නැති වෙන්න කියන්න එයා දක්ෂ නැහැ. එහෙනම් ඇයෙනකොට අපි අනුන්ගේ අඩුපාඩු දරා ගන්න මානසිකත්වය අදලා නැහැ. අපට දෙන දාණය තුල අඩුපාඩු දරාගෙන වළඳන්න මානසිකත්වයේ නැහැ. එහෙනම් සීනි අඩු නම් සීනි දාලා නැත්තම් බයිනවා. ලුණු අඩු නම් බයිනවා. මිරිස් අඩු නම් බයිනවා. අපි කැමති විදිහට ව්‍යංජනේ හොඳට හදලා නැත්තම් පිළිවෙලට උකුවට හදලා නැත්තම් දියාරු නම් ඒත් බයිනවා. ඒ කියන්නේ අනුන්ගේ අඩුපාඩු දරා ගැනීමේ මානසිකත්වයේ ගුණයක් ලෙස වඩලා නැහැ. ඒ බෝධිසත්වරු හරි දුර්වල බෝධිසත්වරු. එහෙනම් අපේ ජීවිතයේ මේ අඩුපාඩු ඇති වෙන්න බෑ. අපේ ජීවිතවල මේ වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න බෑ. අපි පුරුදු වෙන්නට ඕනේ සෑම දෙයක් තුළින්ම අනුන්ගේ අඩුපාඩු දරා ගැනීමේ මානසිකත්වය ගුණයක් වශයෙන් වඩන්න. අපේ වැඩිහිටියන්ගේ අගුණ තියන්න පුළුවන්, අඩුපාඩු තියන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි සන්තෝෂයෙන් දරා ගන්නට ඕනේ. ඒක ගුණයක් වශයෙන් වඩන්නට ඕනේ. ලොකු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ආනවා, ස්වාමිනි මගේ අඩුවක් තියෙනවා නේද, මං අසංවරයි නේද? නෑ ස්වාමිනි, ඔබ වහන්සේගේ අසංවරභාවය දරා ගන්න මං අද ඉඳලා මානසිකත්වය පුරුදු කරනවා. ඔබ වහන්සේගේ අසංවරභාවය මට කමටහනක්, මගේ ශ්‍රේෂ්ඨ ගුණ වැඩෙනවා, මගේ දුර්වලකම් මං තේරුම් ගන්න මට අවස්ථාව ලැබෙනවා. ඔබ වහන්සේගේ චර්යාවත් මට කමටහනක්, ධර්මයක් කිව්වාම උන්වහන්සේ ගොඩාක් සන්තෝෂ වෙනවා. මේ තරම් ශ්‍රේෂ්ඨ ගුණ තියෙන ශ්‍රාවකයෝ ඉන්නවා, හැබැයි උන්වහන්සේලාට ගුරුවරයා වශයෙන් ඉන්න මම සුදුසු නෑ. එහෙනම් අද එළිය වැටෙන්න කලින් මම රාත් වෙන්නට ඕනේ. ඊට උදේ වෙනකොට මම රාත් වෙන්නට ඕනේ. ගෝලයා මෙච්චර ශ්‍රේෂ්ඨ නම් වැඩිහිටියා මම කොච්චර ශ්‍රේෂ්ඨ වෙන්න ඕනද? මේ අදහස පාළ වෙන්නේ නැද්ද? එහෙනම් අපි ಗುಣධර්ම වශයෙන් අනිත් අයගේ අඩුපාඩු දරා ගැනීම අපි හදන්නට ඕනේ. අනිත් අයගේ චර්යාවලට අපි නිඳා කරන්නේ නැහැ. ඒවා දරා ගන්න මානසිකත්වය හදනවා. දායකයන්ගේ අඩුපාඩු වලට අපි නිඳා අපකීර්තියටපත් කරන්නේ නැහැ. අගෞරව කරන්නේ නැහැ. විවේචනය කරන්නේ නැහැ. ඒවා දරා ගන්න මානසිකත්වය අපි හදනවා. සියල්ලන්ගේ අඩුපාඩු දරා ගැනීමේ මානසිකත්වය අද ගුණයක් වශයෙන් අපි වඩලා ඒ ගුණේ සරණ යනවා. එහෙනම් අද ඉඳලා මගේ ඇස්වලට පේන සෑම දෙයක් තුළම අඩුපාඩු තියෙනවා. හැම දෙයක්ම මම දරා ගන්නවා. ඇයින හැම එකක්ම ලෝකෝත්තර නෑ. දෙතිස් කතා ඕන තරම් ඇයනවා. කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ. හැම දෙයක්ම දරා ගන්න මානසිකත්වය හදනවා. මෙච්චර කාලයක් අපි කලේ අරයා බලන්නකෝ කට හැරියොත් දෙතිස් කතා, මෙයා රාගික දේවල් කතා කරන්නේ, මෙයා අනාර්ය දේවල් කතා කරන්නේ කියලා අනුන්ට බැන බැන නේද මෙච්චර කාලයක් ඇවිද්දේ. අද ඉඳලා අඩුපාඩු දරා ගන්න මානසිකත්වය හදනවා. දැන් කොයිද ජීවත් වෙන්නේ? ජේතවනාරාමේ මොන වගේ පරිසරයකද ජීවත් වෙන්නේ? සුදුසු පරිසරයක ජීවත් වෙන්නේ. එහෙනම් අපි පතිරූප දේශයක වාසය කරන ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි අනිත්‍යයේ අඩුපාඩු දරා ගන්න බැරි වුණා. ඒ නිසා ප්‍රදේශයේ නුසුදුසු වුණා. හැමතැනම ඇවිද ඇවිද තැන් ඇව්වා. අද හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙන මානසිකත්වයේ තියෙනවා. සියල්ලන්ගේ අඩුපාඩු දරා ගැනීමේ ගුණය අපි සතුව තියෙනවා. ඉන්න තැන සුදුසු ප්‍රදේශයේ වෙලා ඒක ජේතවනාරාමේ බවට පත් වෙලා, එහෙනම් අපේ පැවිදි ජීවිතය අවුල් වෙන්නත්, ගිහි ජීවිතය අවුල් වෙන්නත්, අනන්ත අප්‍රමාණ ප්‍රශ්න කෝටියක් විතර අපිට හිමිකම් ලැබෙන්නත් හේතු වෙලා තියෙන්නේ අනිත් අයගේ අඩුපාඩු දරාගෙන ඉන්න මානසිකත්වය නෑ. හොඳට ඉන්න යාළුවෝ දෙන්නේ තරහ වෙන්නේ, එක්කෝ මෙයාගේ අඩුව දරාගෙන එයාට ඉන්න බෑ, නැත්නම් එයාගේ අඩුව මෙයාට ඔරොත්තු දෙන්නේ නෑ, ඒක දරාගෙන ඉන්න මෙයාට බෑ. එහෙනම් අඩුව දරාගෙන ඉන්න බැරි නම් සියල්ලන්ගේ අඩුපාඩු දරා ගැනීමේ ගුණය අපි තුල නැත්නම් මේ ලෝකේ කිසිම කෙනෙක් ඉන්න බෑ. අදුම තරමේ යාට වනගත වෙලා ඉන්නත් බෑ. ඇයි? උදකලා වෙලා වනේ ඉන්නකොට රිලවුන්ගේ සද්ද, ඒ අඩුපාඩු යාට දරාගෙන ඉන්න බැරි නම් යා රිලවුන්ට ගල් වලින් ගහනවා, පොළු අරගෙන පන්නනවා, එහෙම නැත්නම් වාදාලා මුළු රිලව් සංගතියම මරන්න උත්සාහ කරනවා. මොකද්ද ඒ රිලවුන්ගේ සද්ද කියන්නේ? අඩුපාඩු දරාගෙන ඉඳීමේ මානසිකත්වය යට නෑ. ගුරුල්ලෝ කීකී ගී කියනවා, හරියට කම්පා වෙනවා. ඇයි? ඒ ශබ්ද දරාගෙන ඉඳීමේ මානසිකත්වයට නැහැ. හරියට උලන් ශබ්ද කමටාන වඩන්න බෑ. උලන් වැඩි, උලන් දරාගෙන ඉඳීමේ මානසිකත්වයට නැහැ. එහෙනම් උලන් නැහැ, ඒක දරාගෙන ඉන්න මානසිකත්වයට නැහැ. සීතල වැඩි, සීතලේ භාවනා කරන්න බෑ, ඒක දරාගෙන ඉන්න මානසිකත්වයට නැහැ. රස්න වැඩි, මෙතන භාවනා කරන්න බෑ, දාඩිය දානවා, රස්නේ දරාගෙන ඉන්න මානසිකත්වේ නැහැ. එහෙනම් දරාගෙන ඉඳීමේ මානසිකත්වයේ නැති කෙනෙකුට බලන්න උදකලාවේ ඉන්නවත් බෑ, රක්ෂිතයක ඉන්නකවත් බෑ. තනියෙන් එයාට, තනියෙන් එයාගේ ගමනක් යන්න, එහෙම නැත්නම් තනියෙන් කමටහනක් වඩන්නවත් එයාට දක්ෂකමක් නැහැ. එහෙනම් සමාජයක ඉන්නේ කොහමද? සේනාසනයක ඉන්නේ කොහමද? එහෙනම් අපේ ජීවිතවල මෙච්චර කාලයක් අපට වැරදුනේ අනන්ත අප්‍රමාණමේ අඩුපාඩුකම් දරාගෙන ඉන්න බැරි නිසා නේද? එහෙනම් කෙනෙක් තවත් කෙනෙකුට විවේචනය කරන්නේ, නිඳ අපහාස කරන්නේ, එයාගේ අඩුව මෙයාට දරාගෙන ඉන්න ඒ ගුණේ වැඩිලා නැති නිසා නේද? එහෙනම් කෙනෙක් කෙනෙකුට බනිනවා නම් ඒ කියන්නේ එයාගේ අඩුව මෙයාට දරා ගන්න බෑ. එයා මෙයාට බනිනවා නම් මෙයාගේ අඩුව එයාට දරාගෙන ඉන්න බෑ. එහෙනම් මේ හැමෝම අනාර්ය මාර්ගයේ තුල ඉන්න කට්ටිය තාම තපස් ගුණ හරියට පුරපු නැති බෝධිසත්වරු, තාම යථාර්ථය තේරුම් නොගත්ත, පරම සත්‍ය තේරුම් නොගත්ත බෝධිසත්වරු, ඒගොල්ල නිවැරදි ලෙස කමඨාන් වඩනවා නම්, සම්මාවෙ ඉන්නවා නම්, ඒ අයගේ වැරදි වලට ඒ අයට දඬුවම් ලැබෙනවා. සාසනයට අකටයුතු කරන කට්ටියට ඒකට අදාළ කර්මයේ සැකසিলা දඬුවම් ලැබෙනවා. අනවශ්‍ය දේවල් බොරු දේවල් දේශනා කරනවා නම් අපි පොළු අරගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ දේශනා කරන අනාර්ය දේවල්ට අනුව කර්ම ලැබෙනවා. ඒකට අනුව ඒගොල්ලෝ ඒ දුක් විඳිනවා. ඒවා ඒ විදිහට හේතුඵල ධාමට අනුව සැකසෙනවා නම් මම කවුද අදුව හදන්න? බුදුආන්දරෝවත් නිගණ්ඨයන්ට බනින්න ගියේ නැහැ. බුදුආන්දරෝ අනිත් ආගම් වලට දොස් කියන්න ගියේ නැහැ. ඒවට විරුද්ධව බුදුහාඳුරෝ සංවිධාන කටයුතු කළේ නැහැ. හේතුව තථාගතයන්ට තිබුණු ප්‍රශ්නයක් අපට තියෙනවායි කියන්නේ. අපි යන්නේ බුදුන් වැඩිය මග නෙමෙයි, අනාර්යවරු යන මග. එහෙනම් එදා තථාගතයන් වහන්සේටත් මහරහතන් වහන්සේලාටත් නොතිබුණු ප්‍රශ්න අද රහසක් අපට ඉමි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි සම්මාව අපි තුල නැතිකම, අපි තුලේ අවශ්‍ය තපස් ගුණ වැඩිලා නැතිකම, තාම නිවැරදි දේ අරියට දැකලා නැතිකම, තාම ඒකට අදාළ ගුණධර්ම අපි තුල දියුණු වෙලා නැතිකම. එහෙනම් මේ අඩුපාඩු තේරුම් ගන්න, අනිත් අයගේ වැරදි අඩුපාඩු දරාගෙන ඉන්න, ආයතනයේ ප්‍රධානියෙකුට තමන්ගේ සේවකයන්ගේ අඩුපාඩු දරාගෙන ඉන්න පුළුවන් නම් සේවකයෝ එයාට සතු වෙනවා. එයාගේ එයාට සේවකයන්ගේ අඩුපාඩු දරාගෙන ඉන්න බැරුව දඬුවම් කරනවා නම්, පන්න නින්දා විවේචනය කරනවා නම් සියලුම සේවකයෝ එයාට අයිමි වෙනවා. එහෙනම් සතු වුණා ඒ දරා ගන්න පුළුවන් වෙලාවේ, අද අන්සතු වුණා දරා ගන්න බැරි කාලේ. එහෙනම් යම්කිසි භික්ෂුවක් උදකලා වෙන්නවා, උපස්ථානෙට කෙනෙක් නැහැ, එයාට කාරුද්ගෙන් පීඨවත් නැහැ. ඒ කියන්නේ එයාට අනිත් අයගේ අඩුව දරා ගන්න බැරි නිසා දායකයෝ අතුරුදාන් වුණා, ශ්‍රාවකයෝ අතුරුදාන් වුණා, වැඩිහිටියෝ අතුරුදාන් වුණා, සහෝදර සංගයා ගෝලියෝ අතුරුදාන් වුණා. එහෙනම් ගෝලයන්ගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ, සහෝදර සංගයාගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ, වැඩිහිටියන්ගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වෙන්නට ඕනේ, බාලයන්ගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වෙන්නට ඕනේ, දායකයන්ගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වෙන්නට ඕනේ, උම්මත්තක වෙච්ච පුතුජන සියලුම දෙනාගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වෙන්නට ඕනේ, භෞතික වස්තු වල නාම රූප වල අඩුපාඩු දරා ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. ඒ විදියටම අපිට සියල්ලන්ගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් නම්, ඒක අපේ ගුණයක් වශයෙන් අපි වඩනවා නම්, ඒ ගුණය තුල නිතරම සීයෙන් අපි ජීවත් වෙනවා නම්, ඒකාන්ත වශයෙන්ම rahat වෙන්න පුළුවන්. අපගේ තපස් ජීවිතය සම්පූර්ණ වෙනවා, අපගේ මිනිසත් භවය විමුක්තියටපත් වෙනවා, තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයට තවත් rahatෙක් හම්බෙනවා. එහෙනම් අපි rahatන් වහන්සේ බවටපත් වෙන්න, මේ ශාසනය තවත් rahatෙක්ගෙන් බබලවන්න, අපගේ මිනිසත් භවයෙන් අපි මේ සංසාරයෙන් එතර වෙන්න මේ ගුණය වඩන්නට ඕනේ, මේ ගුණය නැවත නැවත පුරුදු පුහුණු කරන්නට ඕනේ. අනන්ත අප්‍රමාණ අපේ අඩුපාඩු අපි තේරුම් අරගෙන හදන්නට ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් අපි යම් යම් ස්ථානවලින් ආවනම් ඒ හැම තැනම අපට තිබිච්ච ප්‍රශ්නය අනිත් අයගේ ප්‍රශ්න ගැටළු නේද? අනිත් අයගේ අඩුපාඩු නේද? ජීකේවල අත්තරලා ආවේ ගෙදර ඉන්න මිනිසුන්ගේ අඩුපාඩු දරාගෙන ඉන්න මානසිකත්වේ නැති නිසා නේද? රස්සාවෙන් අස්සෙලා ආවේ ඒ අයගේ අඩුපාඩු දරා ගන්න බැරි නිසා නේද? වැඩිහිටියන්ගේ අඩුපාඩු, නිලධාරීන්ගේ අඩුපාඩු, පරිපාලකයන්ගේ අඩුපාඩු, අපිට එක වැඩ කරන සේවකයන්ගේ අඩුපාඩු, ඒවා දරාගෙන ඉන්න මානසිකත්වය අපට නැහැ. ඒ නිසා ඒකත් ඇරලා ආවා, තවත් ආයතනයකට යනවා. එතන ඉන්නේ රාතන් වහන්සේලා නෙමෙයි, කාලයක් යනකොට අර ප්‍රශ්නේ ආයි එනවා, එතනිනුත් යනවා. එහෙනම් ජීවිත කාලෙම මෙයා ස්ථාන මාරු වෙවි හැමදාම යනවා. සේවා සාතික අරගෙන යන්නේ හතේ නෙමෙයි පිටිපස්සේ වාහනයක. ඇයි 85610ක් තියෙනවා සේවා සාතික? ඒ තරම් අස්සලා, ඒ තරම් පත්තින් ලැබිලා මොකද්ද හේතුව? පත්තින් ලිපි ටික වෙනම ලොරියකෙනවා, අස්සීමේ සාතික ටික වෙනම ලොරියකෙනවා. ඇයි එක තැනකවත් ඉන්න බැරි? අනුන්ගේ අඩුපාඩු දරා ගන්න බෑ, ලිපිකරුවාගේ අඩුපාඩු දරා ගන්න බෑ, කම්කරුවාගේ අඩුපාඩු දරා ගන්න බෑ, ගිනුමන්සේ අඩුපාඩු දරා ගන්න බෑ, පරිපාලනංශේ අඩුපාඩු දරා ගන්න බෑ, ආයතනයේ ප්‍රධානින්ගේ අඩුපාඩු දරා ගන්න බෑ, පාරිභෝගිකයන්ගේ අඩුපාඩු දරා ගන්න බෑ, භාණ්ඩයේ ඇසුරුම් වල තියෙන අඩුපාඩු දරා ගන්න බෑ, විකුණුම් කරුවන්ගේ අඩුපාඩු දරා ගන්න බෑ. එහෙනම් ජීවිතේ කවදාවත් යාට ඉන්න තැනක් නැහැ. අම්මා තාත්තාගේ අඩුපාඩු දරා හදාගන්න බෑ. වෙනම ගෙයක් හදාගත්තා. භාර්යාවගේ අඩුපාඩු දරාගන්න බෑ. හැමදාම ගෙදරින් පිටත් වෙලා සේනාසනේ ගාන ගිලා ලගිනවා. ඇයි භාර්යාවගේ අඩුපාඩු සේනාසනේ හාමුදුරුවන්ගේ අඩුපාඩු එතනින් පලාවගින් ගාක් යට ඉන්නවා. කුරුල්ලන්ගේ ශබ්දවල අඩුපාඩු දරාගන්න බෑ. ගා කපල පෙරලනවා. දැන් එයා සම්පූර්ණ උම්මත්තකේ කියලා නෙමෙයිද? අඩුපාඩු දරා ගැනීමේ මානසිකත්වයේ නැත්තාට මේ ලෝකේ කිසිම බින්ගංගලක් නැත්තේය. සියල්ලන්ගේ අඩුපාඩු දරා ගැනීමට ඒ සමතා සියල්ලන්ගේ අඩුපාඩු දරා ගැනීමට හැකියාව ඇත්තාට මේ ලෝකේ සෑම තැනම පාරාදීසයක්ය. සෑම තැනම තුසිත දිව්‍ය ලෝකයේ. එහෙනම් මේක තුසිත දිව්‍ය ලෝකෙ වෙනවද? එහෙම නැත්තම් මේක අපාය වෙනවද කියන එක සියල්ලන්ගේ අඩුපාඩු දරා ගැනීමේ ගුණය මත තීරණය වෙන එකක්. එහෙනම් හදින්දලා ආයතන වල ප්‍රශ්න තියෙනවා නම් ඒ හයගේ අඩුපාඩු දරා ගැනීමේ මානසිකත්වය ඇදුවාම ඒ අපට තුසිත දිව්‍ය ලෝකෙ වෙනවා. ගෙවල් වල මිනිසුන්ගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වුණාම ගේම අපේ තුසිත දිව්‍ය ලෝකෙ වෙනවා. සංඝයාගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වුණාම වෙන තැනක් හොයන්න අවශ්‍ය නැහැ. ඒ සේනාසනෙම රාහත් බෝධිය වෙනකම්ම සුදුසු ප්‍රදේශයේ බවට පත් වෙනවා. දායකයන්ගේ අඩුපාඩු දරා ගන්න පුළුවන් වුණාම ඒ ප්‍රදේශයේ ප්‍රතිරූප දේශයක් බවට පත් වෙනවා. එහෙනම් මේ ප්‍රදේශයේ සත්තුන්ගේ කුරුල්ලන්ගේ ඒ තියෙන ස්වභාවික ධර්මයාගේ තියෙන අලංකාරය තුළ තියෙන සියලුම අඩුපාඩු දරා ගන්න පුළුවන් නම් මේක ජේතවනාරාමයේ බවට පත් වෙනවා. එහෙනම් අපේ අඩුපාඩු දැන් අපි තේරුම් ගත්තා. අපි මේ සංසාරයේ ඇවිද්දී ඇයි කියලා අපිට තේරුණා. අපිට කාගෙත් එක්කවා තින්න බැරි වුණේ ඇයි කියලා අපට තේරුණා. අමනාප වෙලා අපි වෙන්ුණේ ඇයි කියලා අපට තේරුණා. මිනිස්සු අපට අතුරුදාන් වුණේ ඇයි? මිනිස්සු අපට අහිමි වුණේ ඇයි? මිනිස්සු අපට විරසක වුණේ ඇයි? මිතුරු අතුරු වුණේ ඇයි කියලා අපට දැන් තේරුණා. මේ අඩුපාඩු තේරුම් ගත්තට මදි. හදාගන්න, හදාගෙන ඒ තුලින් තපස් ගුණේ දිනු කරන්න, මේ ශාසනය අලංකාර කරන ಗುಣධර්ම වලින් පරිපූර්ණ වෙච්ච මාර්ගඵලයක් බවට පත් වෙන්න. එහෙනම් මේ ගුණේ අපි වඩන්නට ඕනේ, අපේ අඩුපාඩු වඩන්නට ඕනේ, අපේ දුර්වලකම් අපි නිවැරදි කරගෙන ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට සියල්ලන්ගේ අඩුපාඩු දරා ගැනීමේ ගුණය අපි තපස් ගුණයක් වශයෙන් අපි මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ. එහෙනම් මේ ධර්ම දේශනාව උදවට සිතේ ධාරණය කරගන්න, නැවත නැවත මෙනෙහි කරන්න, සජ්ජායනා කරන්න, අපේ අසකන දිව නාසයේ සමසිත තුළින් මේ අඩුපාඩු තියෙන බව හොඳට ගවේෂණය කරලා නිරීක්ෂණය කරලා තේරුම් අරගන්න, ඒ අඩුපාඩු තියෙන බව නියතමානිකමෙන් පිළිගන්න, අද මේ ලෝකයේ ගොඩාක් තැන්වල ඉන්න බැරි වෙච්ච එකට හේතුව කියලා බලන්න, මේක නෙමෙයිද හේතුව, නියතමානි වේක පිළිගන්න. එහෙනම් මිනිස්සු තරහා වුණේ, මිනිස්සු දාලා මං පිටත් වෙලා ගියේ, මේක නෙමෙයිද අඩුව, අඩුපාඩු දරා ගැනීමේ මානසිකත්වය මට ගුණයක් වශයෙන් තිබුණා නම් මේ දේවල් වෙන්නේ නැහැ නේද? ඒව අවංකවම ඒක පිළිගන්න, ඒ ගුණේ නැහැ කියලා කීකරු වෙන්න, ඒකට අවනත වෙන්න. ඒ විදිහට අපි අපේ අඩුපාඩු අවංකවම තේරුම් අරගෙන නියතමානිකමෙන් පිළි අරගෙන නිවැරදි කරනවා නම් ඒ කාන්ත වශයෙන්ම රාතන් වහන්සේ නමක් වෙනවා. තථාගතයන් වහන්සේගේ ශාසනය නැවත බැබළෙනවා අපි තුල තිබෙන නිරෝධගාමිනී මානසිකත්වය තුළින්. එහෙනම් අපි සියලුම දෙනා මේක නැවත නැවත වඩමු. සලායතන තුළින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මේක වඩමු. හැමෝගෙම අඩුපාඩු, සෑම තැනම අඩුපාඩු, හැම දේ තුළින්ම අඩුපාඩු, ඒ සියලුම දේම දරා ගන්න මානසිකත්වය මේ මොහොතේ ඉඳලා අපි පුරුදු පුහුණු කරමු. අසකන දිව නාසයේ සමසිත කියන ආයතන හය තුළින් පුරුදු පුහුණු කරමු. ඒ තුළින් සෝවාන් සකෘදාගාමි වෙලා, අනාගාමි වෙලා, අරියත් වෙලා මේ ලබාවු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන, මේ ගුණය, මේ තුළින් ලැබුණා වූ අවබෝධය, ප්‍රඥාව අප සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.